धन पाल को नाम कुंजरो काटु कप भेदनो दुन्यारयो बद्धो कबलान गुंजति सुमरति नाग वनस कुंजरो। The uncontrollable captive tusker named Dhanapalaka, with pungent juice flowing, eats no morsel. The tusker calls to mind the elephant forest. Pháp cú câu 324. Con voi tên tài hộ, phát dục khó điều phục, trói buộc không ăn uống, voi nhớ đến rừng voi.